මාහිමි දිනපොතෙන් 1962 මාර්තු 22 බෞද්ධ ධර්ම මාර්ගයේ උගන්වීමට එය නොදතුවන්ගේ අධ්‍යාපනික කතාවන් උපයෝගී කරගැනීම ධර්මයේ පරිහානිය සැලසීමකි. ඒකාන්ත පාරිශුද්ධ බුද්ධ ධර්මය අපිරිසිදු වැඩට යොදා ගැනීම මීට වඩා නරකය. 1978 හයවන මාස 27 ගිහි දිවි පෙවෙත පිරිසිදුවෙන් ගෙන යාමට නම් අඩුම ගණනේ දිනකට පැය කීපයක්, සතියකට සම්පූර්ණ දිනයක්, වර්ෂයකට මාස කීපයක් විවේකයෙන් යුතුව ගත කිරීමට උත්සාහ සිතාගත යුතුය. සම්පූර්ණයෙන් ගහට්ට දසශීලයක කල්ගෙවන ඇතැම් අයට වඩා මේ වැඩපිළිවෙල අනුව දුක කෙටි කර ගැනීමට හැකිවනු ඇත. නෙක්ඛම්මය නාම මාත්‍රයෙන් ඇරඹීමෙන් සසුනටවත් පුද්ගලයාටවත් ලෝකයාටවත් නියම අර්ථයක් නොලබන සැටි හොඳට ප්‍රකට වී ඇත. 1978 අප්‍රේල් මස 2 දින. සිතට ආවේශ වන්නේ භූතයන් පමණක් නොවේ. කෙලෙසුන්ද සිතට ආවේශ වනු පෙනෙයි. මෙයින් පුද්ගලයා කොතරම් නොමගට වැටෙනවාද කියතොත්, තමාගේ සිතේ පැවැත්මෙන් සිදුවන විතක්ක විචාර විතක්ක විපාර සද්දය දෙවියෙකුගේ සිදුවන විතක්ක විචාර සද්දය දෙවියෙකුගේ නැත්නම් තමාට හිතවත් භූතයෙකුගේ අවවාදයක් ලෙසටය. ඔහු සලකන්නේ, මෙයින් බොහෝ දෙනා විපතට පැමිණ සැටි මට මතක ඇති සිද්ධීන් අනුව මම තේරුම් ගෙන සිටිමි. 1962 පෙවර්භාරි 3. අනුන් තමාට අවනත කර ගැනීමට ගන්නා උත්සාහයට වඩා අධ්‍යාත්ම සන්තානය කෙලෙසුන්ගෙන් දුරුකොට තබා ගැනීමට උත්සාහ ගත මැනවි. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි සමාරම්භක ප්‍රධානාචාර්ය මීතිරිගල නිස්සරණ වන ආරණ්‍යෙහි ප්‍රථම සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. වර්ෂ 1974 පමණ අතිගරු මාහිමිපාණන් වහන්සේ විසින්ම මාගේ ජීවිත සටහන් මෑන් රචනා කරන ලද ස්වකීය චරිතාපදානයෙහි දැනට ශේෂ වී ඇති කොටස් වලින් සකස් කොට ගන්නා ලද්දකි. 1. ආරම්භය. නිසි අදහසින් නිසි අයුරෙන් මහජනතාව මැදට පත්කෙරෙන ජීවිත සටහනකින් නැනතියන් හට දෙයාකාරයෙන් සිදුකර ගත හැකි වන්නේය. ඉන් එකක් නම් වැරදි කීපයකින් හෝ එකී මතු වූ චරිතයකින් ආත්මාර්ථ පරාර්ථ දෙකක් විනාශයට පත්වන සැටි ඉගෙනීමයි. අනෙක නම් යහගුණ රැසකින් සුමගට යොමු වූ, ගුණසුවඳින් සුවඳ කැවුණු, ගුණබරින් සැරසුණු, ගුණවත් සමාජයක් සැනසූ, සමාජයට විපුල ලාභයක් සැලසූ හොඳ චරිතයකින් ලොවී ලොවුතුරු මිහිරි සැනසුම් වෙසෙස සපයා ගන්නා හැටි උගනීමය. අනුන් විසින් සපයනු ලබන බොහෝ ජීවිත සටහන්වල ඒ පුද්ගලයන්ගේ නරක පැත්ත යටකර දමා හොඳ පැත්ත පමණක් මතුකට දැක්වීම සිදුවන්නේය. එයින් අර චරිතයෙන් විමසුම් නුවණින් මතුකොට ගත යුතු වූ අභිවෘද්ධියේ හා පරිහානියේ හේතුඵල සම්බන්ධය නොසැප්පයී ඇතිහෙයින් සාර්ථක වැඩක් නොවේ. මහා ජනෝපයෝගී යැයි කීමටද නොහැකි වෙයි. මා මෙහි බලාපොරොත්තු වන්නේ මාගේ ජීවිතයට සම්බන්ධව ලැබෙන සැබෑ බව නොයික්ම හොඳ නරක දෙපැත්තම විදහා දැක්වීමටය. අද උපතින් 73 වන වර්ෂයේ මැදහරියේ ජීවිත ගමනක යෙදී සිටින මාගේ දුර්වලතාවෝ බොහෝය. සිත් තුල පහළවන හොඳ අදහස් ක්‍රියාවට නැගීමේ අසමර්ථභාවය මේ කාලයේ තදින් බලපාන්නේ ජරා ලක්ෂණය ඉහවහා පැන නැගී තිබෙන හේිනි. බොහෝ විට දැන් දිවිපෙවත ගෙව්වා හොඳටම ඇති කියාත් සිත් පහළ වෙයි. මාගේ ජීවිතයේ අගසිට මුලක් මුලට එකින් එක විමසා බලන කල්හි මල්වැඩිල්ලක හැඩය ගණී යයි කීමට පුළුවන් පැවැත්මේ හැටියටය. එහෙත් ජීවිත සටහන්වල හිස් ගතියක් නොව පිරුණු ගතියක් ඇති බව කිය හැකිය. මාගේ ජීවිත යාත්‍රාවේ සතකුම් කණු හයකි. ඒ මෙසේය. 1. උපන් බිමෙන් සෑදුණු බාල අවධිය. 2. පන්සල් ජීවිතය හා සාමණේර භූමිය. 3. තරුණ භික්ෂු සමය හා ස්ථානාධිපති වීම. 4. ආරණ්‍ය පරිසරයට නැඹුරු වීම. 5. යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළු වීම. 6. මීතිරිගලට පැමිණීම. යනුවෙනි. දෙවන පරිච්ඡේදය. බාල අවධිය. මා උපන් පවුලේ දෙමාපියනට මාත් සමග දරුවෝ 9 දෙනෙකි. එයින් ගෑනු දරුවෝ 3 දෙනෙකි. පිරිමි දරුවෝ 6 දෙනෙකි. අපේ පවුලේ මා උපදින විට සහෝදර සහෝදරියෝ 7 දෙනෙකි. ඉතා කුඩා කාලේ අකුරුකරණේ ඇරඹූ හැටි අදත් සිහියට එයි. අපේ වැඩිමහලු අයියා මා ඉතා කුඩා කාලේ අසල්වැසි ලොකුල් කුඩා ළමා කට්ටිය එකතු කරගෙන උගන්වීමක් අරබා තිබුණේය. ළඟක පාතක පාසලක් නොතිබූ හේයින් ඒ කට්ටියේ මාත් වැඩ කළ බව මතකය. අපට පොත් තිබුණේ නැත. කඩදාසි කැබලිවල සිංහල හෝඩිය ලියා දී අපේ අතේ තැබූ බව මතකය. එය පාඩම් කළ බවක් මතක නැතත් හෝඩිය අකුරු සියල්ලම කීමට මට පුළුවන් වී තිබිනි. අප පෙදෙස දෙපැත්තේ පාසල් දෙකක් විය. එකක් යටියනය, අනෙක අපරැක්කේය. ඒ එකකටවත් නොගිය මා පාසල් යන ළමයින් සමග එකතු වී ඔවුන්ගේ කුඩා පොත් අමාරුවෙන් කියවූ බව මතක තිබේ. ඒ කාලයේ පාසල් නොයන්නෝ වැඩිය. ගමේ එක කට්ටියේ ලොකු කුඩා අය සමග එක්ව උණබට තුවක්කු අතින්ගෙන කැලෑ රොදවල්වල පීරාගෙන ඝන සංචාරය කරමින්ද කුඩා කැලෑ රොදවල් මැද්දේ පූජනීය ආකාර තැන් සාදා එහි පෙරහැර පවත්වමින්ද පාර අයිනේ තිබූ බෝරුකට පිළිම රූප සපයා අවට සරසා විශාල ලෙස මල් පහන් පූජා උපහාර පවත්වමින්ද අලිය තොල්ලේ පන්සලේ නොයෙක් විදියේ පින්කම් වලට සහභාගී වෙමින්ද මේ කාලය ගෙවුණේය. අපේ ගෙදර තිබුණු හරිවත හා සුභාසිතය වැනි උපදේශාත්මක පොත්ද පාඩම් තිබූ හෙයින් තරඟයට කවි කීම හැකි වී තිබුණා මතකයි. ඇතැම් කවි පොත් ශබ්ද නගා කියවන විට වැඩිහිටියන් වැළකූ හැටිද මතකයි. කුඩා කාලයේ තවත් යාළුවන් හා එක්ව මහා පින්කමක්ද ඉතා හොඳින් මතක තිබේ. අපේ කට්ටියේ අය එකතුව සමාගමක් පැවැත්වුවා මතකයි. එසේම ඉරිදා පාසලක ඉගෙනීමද මතකයි. එහිදී සිදු කළ පෙරහැර සහිත විසිතුරු මල් පහන් පින්කම් අද වාගේ මතකයට එයි. පාසල් නොගියද පාසල් යන්නවුන්ගේ ඇසුර ගෙදරදීත් අසල ගෙවල්වලදීත් රංචු ගැසී කැලෑවල් වල සෙල්ලම් කරමින් ඇවිදිල්ලේදීත් හොඳට ලැබුණි. ඔවුන්ගේ හොඳ නරක පුරුදු වලින් මාගේ සිත වැඩෙන්නටත් තැලෙන්නටත් විය. තුන්වන පරිච්ඡේදය. පන්සල් ජීවිතයට මුල් පිරීම. අපේ පියාගේ ඕනෑකම අනුව පාතේ ගම සිරි කේතා රාමයේ ඉතා සුළු කාලයක් නැවතී සිට එපා වී ගෙදර පැමිණියමි. පූජ්‍ය දෙද්දුව විමලජෝති මාහිමියෝ මුළු පළාතේම ගිහි පැවිදි කාතරත් හොඳට ප්‍රසිද්ධ වූහ. සම්භාවනීය වූහ. අලියතොල්ලේ පන්සලේ විජේසුන්දරාරාමය අධිපතින් වහන්සේ වූහ. මුන්වහන්සේ අපේ පියාණන්ගේ ඥාති සොහවුරු කෙනෙක් බව ඒ කාලයේදීම මම දැන සිටියමි. මට වයස 7-8 පමණ ඇති කාලයේදී මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීමට අවස්ථාව සැලසී ගියේය. උන්වහන්සේ ළඟ බුද්ධ ගජ්ජය කියන්නට මට අවස්ථාව සැලසුනි. මේ කාලයේදී අද මෙන් බස් ගමනාගමනේ යෙදී තිබුණේ නැති නිසා යාම් ඊම් දෙකම සිදු වූයේ පාගමනින්මය. අතරමගදී පිණ්ඩපාතයේ වඩිමින් උන්වහන්සේ ගමන් කළ බව මට මතකය. උන්වහන්සේ වැඩිය හැකි හැම තැනකදීම හොඳින් සැලකුම් ලැබුණි. වරක් උන්වහන්සේ මාතර ශ්‍රී මංගල පිරිවෙනට වැඩියෙන් මටද එහි යන්නට සිදුවිය. එහි වැඩි දවසක් ගත කිරීමට ලැබුණේ නැත. ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමග උඩරට මාතරින් ඉහළ ප්‍රදේශයේ බලායාමට සිදු වූ හේිනි. හතරවන පරිච්ඡේදය. ඇදුරු හිමිපාණන් යටතට. දේවගොඩ ශ්‍රී විජයාරාමේහි වැඩ සිටි අපේ ලොකු ස්වාමීන් වහන්සේ අතිපූජ්‍ය මාතලේ අග්ග ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 1910 වර්ෂයේදී තරම කිරින්දේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළහ. එහි මාස කීපයක් කල් ගෙවන උන්වහන්සේට වාතාබාධයක් උත්සන්න වූයෙන් ඒ වාසය වෙනස්කොට පෙරලා වඩින්නට සිදුවිය. ඒ වඩින ගමනේදී අලියතොල්ලේ ස්ථානයටද පැමිණ කලින් පැවති දැන හැඳුනුකමක් අනුව අපේ පියාණන් හා සාකච්ඡාවේ යෙදී කුඩා ළමයෙකු අවසි බව මතක් කොට ඇත. අපේ පියතුමා මා ගැන මතක් කර ස්වාමීන් වහන්සේ කැමති නම් ඒ ළමයා කැටුව වැඩිය මැනව යැයි කියා ඇත. මේ අනුව උන්වහන්සේද මාතර සිරිමංගල පිරිවෙනට වැඩම කර එහි වැඩ සිටි ගරු විමලජෝති ස්වාමීන් වහන්සේ සමග සුළු සාකච්ඡාවක් කොට ඒ අදහස සපුරාගත් බව මම දැනගතිමි. මාතරින් උඩහට කිසි කලෙක ගොස් පුරුද්දක් නැති මට මේ සිදුවීම අමුතුම කර්ම වේගයකින් සිද්ධ කළ දෙයක් හැටියට දැන් කල්පනා වෙයි. කවදාවත් නොදත් ගමනක කවදාවත් නාන්දුනන ස්වාමීන් වහන්සේ නමක් සමග මා දේවගොඩ ස්ථානයට පිටත් කළේ කවර හේඳයි මට එදානම් තේරුම් ගත හැකි නොවිය. මේ නුපුරුදු ගමනට බැස්සා මා මාතරින් පැමිණියේ අලුත්ගම සාසන දජාරාමයටය. ලොකු ස්වාමීන් වහන්සේ එහි ගත කළේ අසනීප ගතියකිනි. උන්වහන්සේ දේවගොඩට වැඩියේ නැත. අලුත්ගමට පැමිණි ටික දිනකින් පසු ලොකු ස්වාමීන් වහන්සේ සමග අලුත්කූරු කෝරළේ ගමන්ට පිටත් වීමි. උන්වහන්සේ තම්මිට බෝධිආංගනාරාමයේදී කලක් නැවතී සිටියහ. එහිදී මම ශතක පොත් කීපයක් හා ලෝවැඩ සඟරාවද පාඩම් කළෙමි. මෙහි ගත කළ කාල පරිච්ඡේදයෙන් පසු ලොකු ස්වාමීන් වහන්සේ මාත් සමග දේවගොඩ පන්සලට වැඩියහ. එහිදී තවත් ශතක පොත් කීපයක් කියවන්නටත් අකුරු ලියන්නටත් පුළුවන් විය. මේ කාලයේදීම තල්කොළෑවල ලිවීමද තරමක් පුරුදු වීමි. මේ ස්ථානයේ මෙසේ අවුරුදු 6කට වැඩි කාලයක් පැවිදිවීමට පෙර ගෙවන්නට සිදුවිය. ලැබුණු අධ්‍යාපනික අභිවර්ධනය වැඩි ගැඹුරු නැති යයි කිව යුතුය. දේවගොඩ ස්ථානය මව හොඳට පුරුදුය. ඉතා කුඩා කල සිට එහි ඇසුර මට ලැබුණේ පුරාකෘත කර්ම විපාකයක විලාසයෙනි. එතනින් පිටවී යාමට ලැබුණු හැම අවස්ථාවකදීම මට දැනුණේ ගෙදරින් පිටමං වූ ලෙසිනි. ගෙදරින් පිටමං වූවද යලි ගෙදර යා යුතු නොවැ. ශතක පොත් කීපයක් කියන කාලයේ ඒවා ශබ්ද නගා තනිව කියන විට ඒවාට අනුව ගිය තාලයකට සිංහල වැකිද ඇතුළු කොට කියවමින් අසා ඉන්නන් හිනස්ස වූ බව තවමත් මට මතකය. කූඩැල්ලන් කඩමින් වනේ යද්දී දිවා යනාදී වශයෙන්. 1963 ජනවාරි 2 දිනපොතින් කොටසකි. ඒ කාලයේ ඇසුරට ලැබුණු සමවැස් උසස් ගුණ දියුණු කර ගැනීමට පිහිටක් ලැබුණේ නැත. ඔවුන්ගේ නරක ගතිගුණ ඉතා අමාරුවෙන් පුරුදු කර ගතිමි. එසේ වුවද ඒවා දිගින් දිගට පවත්වාගෙන යාමේ ශක්තිය කොහොම හරි නැති වී ගියේය. පිට්ටනියට ගොස් සමවයස්කයන් හා එකතුව පවත්වාලු ක්‍රීඩාවන් නිසා මට බොහෝ වාරයන්හි ඇදුරු හිමියන්ගෙන් තැලුම් කන්නටද සිදුවිය. 1963 ජනවාරි 3 දින දිනපොතේ කොටසකි. පස්වන පරිච්ඡේදය. කළුතර පේමරතන හිමිපාණෝ. මේ කාලයේ දේවගොඩ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේත් සමග ස්වාමීන් වහන්සේලා කීප නමක් වාසය කළහ. එයින් ලොකු ස්වාමීන් වහන්සේ හැරුණ විට වැඩිමහලු වූත් සැලකී යුතු වූත් ස්වාමීන් වහන්සේ වූයේ ගරු කටයුතු කළුතර පේමරතන ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ සෑහෙන උගත්කමක් හා ආදර්ශවත් චරිතයක්ද චාම් පැවතුමක්ද තිබූ උතුමෙකි. උන්වහන්සේගෙන් මම අකුරු ලියන්නට ඉගෙන ගතිමි. කළුතර ස්වාමීන් වහන්සේගේ උගන්වීමේ පිළිවෙල සාරවත්ය. සිසුවරයන්ගේ නුවණත් චරිතයත් මැනමින් හැඩගස්සා ලීමට උපකාරවන අන්දමින් කරුණු ඉදිරිපත් කර ලීමට උන්වහන්සේ හොඳට දක්ෂය. මුල් කාලයේ මාගේ චරිතයේ දුබලකම් රැසක් තිබුණේය. ඒවා උගුල්වා දමා චරිතය ඔප වැටීමට උන්වහන්සේ හොඳ උපායන් යෙදූහ. උන්වහන්සේගේ චරිතය පිරිසිදුය, ඍජුය. ගුණය වශයෙන් කියාපෑම උන්වහන්සේ තුළ පිහිටි උසස් ගුණයකි. මෙයට කොතෙකුත් නිදර්ශන මා තුළ තැන්පත් වී තිබේ. සාමාන්‍ය කතාවකදී හෝ සංවාදයකදී හෝ සත්‍ය ඉදිරිපත් වූ විටකදී, සත්‍ය එළිපැහැදුම් වූ විටකදී කිසිම පැකිලීමක්, ලැජ්ජාවක්, මකුකමක් හෝ නොදක්වා ඒ සත්‍ය පිළිගෙන පරාජය බාරගැනීමට උන්වහන්සේ කිසිදාක පසුබට වූයේ නැත. මේ ගුණය කීපවරක් මාසිත් තුළට ගෞරවයෙන් කාවෙදී ගියේය. මේ උසස් ගුණය බොහෝ උගතුන් තුළ නොමැති බව ප්‍රකට කරුණකි. උන්වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ වුවද වරද වශයෙන් ඉදිරියේ කියාපෑමට නොපසුබට වූ වසර කීපයකි. මාගේ පැවිදි ජීවිතයේ හොඳ පැත්තට මුළුමනින්ම පිටුවහල් වූ ගරු කළුතර පේමරතන ඇදුරු හිමියන් හට ලැබෙන්නේ මාගේ මනෝභවනයේ ප්‍රධාන ස්ථානයකි. එය කවර බලපෑමකින් හෝ නොමැකෙන වෙනස් නොවන දෙයකි. 6 පරිච්ඡේදය. පැවිදිවීම. මා පැවිදි කිරීමේ අදහසක් ලොකු ස්වාමීන් වහන්සේ තුළ හෝ පැවිදිවීමේ අදහසක් මා තුළ හෝ මුලදී නොවීය. ඒ කාලයේ මා තුළ මාගේ අනාගත දියුණුව හෝ පිරිහීම හෝ ගැන කිසිත් අදහසක් තිබුණේ නැත. එසේ වුවත් ගුරුන් වැඩිහිටියන් කියන දෙයක් දෙන අවවාදයක් ප්‍රශ්න නොකරම පිළිගන්නා විදිහේ අදහස් පැවැත්මක් තිබුණේ. සිතාමතා පිරික්සා වැඩපොළ තෝරා බේරා ගන්න චින්තන ශක්තිය මට තිබුණායේ කීමට නොහැකිය. මහානකම් කිරීමට සෑහෙන තරම් වන සසරබිය දක්නාසුළු වූද, කෙලසුන්ගේ මහා ආදීනව රාශිය තේරුම් ගත්තා වූද, නිවන්සෝය වටහා ගත්තා වූද නුවණක් ඒ කාලයේ මට නොවිය. සමහර විට සිදුවීම් වලට ඉඩදී නිකම් අනාගතයට සිත්‍යමා සිටින දුබල සිතුවිලි වල ගමන අනුව පැවිදිවීමට යොමු කරවීමට කතාවලදී බලවත් චිත්ත ප්‍රීතියක් සිත් තුළ හටගත්තා මතක තිබේ. පැවිද්ද ලැබීමෙන් පසුද මාතුල ජනිත වූ ගුණසිරුර දෙස සිතින් බලා බොහෝ විට මහත් ප්‍රීතියක් භුක්ති විඳෙමි. මට ඉක්මනින් කටපාඩම් කරන්න පිළිවන් වූයේ වයස 15-16 තරම් කාලයේදීය. මා මහාන කර ගැනීමට අදහස් පහළ කරගෙන ඇත්තේද මේ නිසායයි සිතමි. 1963 ජනවාරි 3 දිනපොත කොටසකි. කෙසේ හෝ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මාගේ පියාණන්ටද දන්වා වර්ෂ 1917 දෙසැම්බර් මාසයේදී මාගේ මහණ පින්කම සිදු කළහ. ඉතා අප්‍රසිද්ධියේ වූ මෙයට පැමිණ සිටියේ මාගේ පියාණන් පමණකි. මහණ පින්කමෙන් පසු පියතුමා අවවාදයක් දී යන්නට ගියේය. මම ලද පැවිදි සම්පත්තීන් ප්‍රීතිමත්ව කල්යවීමි. හත්වන පරිච්ඡේදය සාමණේර භූමිය. මා පැවිද්දට පත් වූ විගස අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට විස්තර කර දුන්නේ මා කලින් කටපාඩම් කරගෙන සිටි සේකියා ටිකය. උන්වහන්සේට ඒවා හොඳට පාඩම් තිබූ බව පෙනිනි. හෙරෙන සික, දිනචරියාව හා සාමණේර සික්කා යනාදිය තරමක් තෝරා දුන්හ. මේවාට පස්සේ මට කටපාඩම් කිරීමට දුන්නේ පාලි නිගණ්ඩුව ය. ඒ දිනවල මට කටපාඩම් කිරීමේ ශක්තිය හොඳට තිබූ හෙයින් එය හොඳින් කරගෙන ගියමි. ධර්ම දේශනාවට කැටි කොට ලියාගත් කුඩා පුස්කල පොතක් තිබුණේය. එයද අතරින් පතර පාඩම් කිරීමට උත්සාහ කළෙමි. ඇතුළත හා පිටත බොහෝ දෙනාගේ අනුකම්පා සහගත කතාවන් අසන්නට ලැබුණේ මාගේ ඉගෙනීම පිළිබඳවය. මට නම් එය ගණනකට නැත. ලොකු ස්වාමීන් වහන්සේද නිශ්ශබ්දය. ඒ කාලේ මාගේ සබ්‍රහ්මචාරී පිරිස් වශයෙන් තුන් නමක් වැඩ සිටියා මතකයි. එනම් හඹුරුගල සෝමපාල ස්වාමීන් වහන්සේ, පයින් ගමුවේ භානුවංශ ස්වාමීන් වහන්සේ, හිඳගල විපස්සී ස්වාමීන් වහන්සේ, ගරු කළුතර පේමරතන ස්වාමීන් වහන්සේ මේ දිනවල අසනීපයකට පිළියම් ගැනීමක් වැනි දෙයක් සඳහා පිටත වැඩම කර සිටී. හේයින් සෝමපාල හිමියන් මූලිකව ක්‍රියාකරන්නට සුදුසු නමුදු පිරිවෙනක ඉගෙනීම කරවුත් සිටි භානුවංශ ස්වාමීන් වහන්සේ මට කලින් පැවිදි වී සිටි විපස්සී යතිවරයනට ආචාර්යවරයෙකු වශයෙන් පාලි වරණැගිල්ල හා රසවාහිනිය ද කියවනු මට අසන්නටද දකින්නටද ලැබුණේය. අලුත්ගම ශාසන දජාරාමයේ පින්කමකට ගිය අවස්ථාවේ එහි පැමිණ සිටි කළුතර ස්වාමීන් වහන්සේ මා දැක පිළිසඳර කතා කොට මා සිත සැනසෙන අයුරින් වැඩ කළහ. පසුව උන්වහන්සේ සමග දේවගොඩ ගමන සිදුවිය. දේවගොඩ ස්ථානයට පැමිණි උන්වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ නියමය අනුව හිඳගල විපස්සී යතිවරයනට හා මටද පොත් කියවීම ඇරඹූහ. මා වරණැගිල්ල පාඩම් කරන්නට පටන් ගන්නා විට විපස්සී යතිවරයානෝ එය තේරුම් සහිතව ඉගෙන රසවාහිනියත් බොහෝ දුරට අර්ථ කියාගෙන ගොස් සිටියහ. එහින් මට තනිවම වරණැගිල්ල පටන් ගන්නට සිදුවිය. පාලි භාෂාව හා එම ව්‍යාකරණය සඳහා ඒ කාලයේ වෙන සුළු පොත් නොතිබුණු හේයින් මටද රසවාහිනිය කියන්නට ලැබිනි. වෙනම කියවීම අපහසු වූ හේයින් අප සහෝදර යතිවරයන් කියන පාඩමටම මටද බැඳෙන්නට සිදුවිය. මා ඒ පොත පිළිබඳව මුල් කොටස නොදත් හේයින් මුලදී මෙය මට මහත් දුෂ්කර කාර්යයක් විය. තරමක් දුරට කියාගෙන යන කල්හි අපහසුකම් මැගහැරිනි. එක්තරා විවෘත වීමක් බඳු පහසුවකට සතුටින් මට මුහුණ දෙන්නට පිළිවන් විය. එක්තරා එළියක් ලැබුණසේ දැනෙන්නට විය. මේ සිදුවීමෙන් පසු ඇදුරු හිමියෝ ඒ තේරුම් ගත්තාසේ දෙනමටම බාලාවතාරය එකට කීමට සැලැස්සුවහ. එයද මට මුලදී දුෂ්කර වූයේ කටපාඩමත් අර්ථ සකස් කර ගැනීමත් නොතේරෙන ව්‍යාකරණයකට සිත්යොදවා ලීමත් යන වැඩ රැසක් කරන්නට තිබූ හෙයිනි. අපේ සහෝදරයන් නම් එය පහසුවෙන් කරන සැටි පෙනිනි. ඇදුරු හිමියෝ බාලාවතාරයේ සංඥා කාණ්ඩය දෙවරක් පමණ අර්ථය කියවා කීපවරක් තේරුම් කළදී පරීක්ෂණය සඳහා ප්‍රශ්නපත්‍රයක් දුන්හ. ඒ ප්‍රශ්නවල ඇතුළත් වූයේ කීප අයුරකින් කරන ලද විස්තරයම හෙයින් නියම පිළිතුරු ලිවීම මට අපහසු කාර්යයක් නොවීය. එහිදී මට විපස්සී යතිවරයනට වඩා ලකුණු කීපයක් වැඩියෙන් ගන්නට පිළිවන් විය. අපේ ආරම්භයේ සමගම ඇදුරු හිමියන් ළඟ බොහෝ දෙනෙක් පොත් කියන්නට පටන් ගත්ත. මේ කාලේ දේවගොඩ ශ්‍රී විජයාරාමය පුංචි පිරිවෙනක ශෝභාව ඉසිලීය. මා ලැගුම්ගත් ඕවරකයේ පොත් අල්මාරියක් විය. එහි නොයෙක් තරාතිරමේ පොත්පත් හා ශාස්ත්‍රීය ලිපිද තිබුණේය. නිදහස් වේලාවලදී ඒවා අවසා බැලීමට මම මැලි නොවීමි. බාලාවතාරය, ධම්මපදට්ට කතා, ජාතකට්ට කතා, අත්තන ගලු වංශ, අංගුත්තර නිකාය, කංකා විතරණී ආදී පොත් කියන අතරේ පාලි පරිවර්තනයද අපට දෙන ලදී. ඇදුරු හිමියෝ චරිතය හැඩගැස්සීමට උපකාරවන අන්දමේ උපදේශාත්මක සිංහල වැකි රැසද්ද පාලි භාෂාවට පරිවර්තනය කරනු පිණිස අපිට දුන්නහ. මට ඒවා තදින් සිතට අසු විය. කොතරම් ඒවා මගේ සිත ගත්තේද කියනවා නම්, එයින් මාගේ පාලි භාෂා ප්‍රවීණත්වය මම පෙන්නුම් කළෙමි. එපමණක් නොව මගද හා හෙළ පැඳි බවට හරවා ඇදුරු හිමියන් සතුටට පත් කළෙමි. එහි පද්‍ය 100කට අධිකය. ඕවාද තරංගණී යන නාමයද තැබුවෙමි. ඒ කාලේ මගේ පොත් බැලීමත් සටහන් ලිවීමත් දෙකම සීමාව ඉක්මගත් සැටියට දැන් මට වැටහී යන්නේ. ඇතැම් දිනවල මම රාත්‍රී මේසය ළඟ පුටුවෙහිනි හිඳගත් වනම උදේවනතුරු එහි ගත කළෙමි. එසේ වුවත් මට එයින් ඇඟපතට අමාරුවක් දැනුනේ නැත. සිංහල ව්‍යාකරණ පොත් කීපයක් හා කුසජාතකයේද ගුත්තිලයේද අපි කියාගෙන ගියමු. කීමට නියම නොකළ පොත්ද බොහෝ ගණනක් මම විවේක කාලවලදී කියවන්නට හා බලන්නට පුරුදු වී සිටියෙමි. 1919-20 පමණ වර්ෂවලදී මාගේ මේ ඉගෙනීමට පාඩුවක් ගැසුවේ යැයි මට සිතාගන්නට පුළුවන්. එය මාගේ සහෝදර හිඳගල විපස්සී යතිවරයන් ඉගෙනීම සඳහා වෙනත් තැනකට පිටත්ව යාම නිසාය. ඒ සිදු වූ පිළිවෙල මට හොඳ හැටි තේරුම් නැත. ඒ කාලයේද මම අනුන්ගේ ඕපාදූප සොයන්නට නොවෙහෙසුනේමි. වෙහෙසුනේ නැත. පසුව ඔවුනවුන් අතර කරන කතාබහ වලින් තේරුම් ගත්තේ ඒ හිතුවක්කාර ක්‍රියාවක් හැටියටය. ඉන්පසු තනිව මම ධර්ම විනය, අලංකාර, ඡන්දස්, සිංහල ආදී හුඟක් දුරට සකස් වූ පසු සකු වියරණ හා සකු බසද තව තවත් කියවන්නට හා බලන්නටද පටන් ගතිමි. පන්සලේ ස්ථාන කීපයක්ම නොයෙක් වීදියේ පතපොත තැබූ හේයින් විවේක වේලාවලදී ඒ පොත් සුරකිවගෙන බලන්නට නිතර පුරුදු වී සිටියෙමි. අටවන පරිච්ඡේදය. භාවනා අභිරුචිය. ඒ කාලයේ භාවනා පිළිබඳ ගුණ කියන උපදෙස් දෙන ගිහි පැවිදි දෙපිරිසම නැති තරමට අඩුය. එසේ වුවත් විශුද්ධි මාර්ගයේ ටික ටික බැලුවෙමි. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සමග කරන සාකච්ඡාවන් නිසාද gedara inna kuda kale puwak gama maditte aranyaye weda siri maha swamin wahansege enam atipujya puwak dandave පඤ්ඤානන්ද මාහිමීන්ගේ හෝ අතිපූජ්‍ය රන්සෑගොඩ සුමන ස්වාමීන් වහන්සේ වන භාවනා තොරතුරු අසා තිබූ හේයින් එය මතුවී සිටීමෙන්ද මැණික් නිදානයක විවරයකින් විහිදෙන රැස්වලල්ලක් මෙන් භාවනා කිරීමේ අභිරුචිය වරින් වර සිත තුළ පහළ විය. කායගත සති භාවනාව කිරීමට රුචියක් පහළ වී එහිද වැඩ කෙලෙමි. කසින භාවනාවට සිත යෙදීමෙන් එහිද උත්සාහවත් වූ නමුත් නිසි පරිදි උපදේශක් නොලදමි. අනාගත උසස් දිවි පෙවෙතකට සම්බන්ධතාව දක්වන උසස් අරමුණු කරා මා තල්ලු කරන එක්තරා කර්ම වේගයක් මා තුළ නොයෙක් විට වැඩ කරන බව කිව හැකිය. එහෙත් ඒ ඉදිරියට ගෙන යාමට මට ශක්තිය නොවිය. මේ නිසා මේ භාවනා අදහස් සියල්ලම කලකින් වැටී ගියේය. මාගේ ජීවිතයේ මේ මොහොත දක්වා බලපවත්වන්නා වූ දුබලකම් කීපයකි. එකක් නම් දියුණුව සඳහා ඉදිරි ගමනකට සූදානම් නැති ගතියයි. අනෙක නම් සමාජයේ ඉහළින් පෙනී සිටීමේ ආසාවක් නැතිකමයි. මේ දුබලතාවන් සිත තුළ බලපෑමට මූලික හේතුව නම් ආකස්මිකව සිත තුළ මතුවෙමින් දඟලන දෛව සම්පත්තියකට සිත නිතර නැඹුරු වී පැවැත්මයයි කිව හැකිය. තවද තැනට සුදුසු නොවී තැනට පත්වීමේ චේතනාව මට පහළ වී නැතයි කිව යුතුය. දැහැමිකමේ වැටබිඳගෙන ඉදිරියට කඩා පැනීමට අදත් මම තදින් විරුද්ධ වෙමි. එක්තරා අන්දමක දියුණුවේ මඟ ඇහැරීමකැයි ඇතැම් දෙනා මෙයට කියනවා ඇති. නමෝන පරිච්ඡේදය. උපසම්පදා ප්‍රතිලාභය. උපසම්පදාව රැකගැනීමට අවශ්‍ය වන ප්‍රාතිමෝක්ක කුදුසික යන දෙපොත කටපාඩම් කොටගෙන අර්ථ කියා කංකා විතරණී හා තවත් ඒ සම්බන්ධ පරිවාර පොත් බලා සිටි කාලයේ කැලණි ගඟේ පවත්වන්නට බලාපොරොත්තු වන උපසම්පදා කර්මයක් සඳහා ඇරයුමකට ගරු පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ හා දෙකටන උත්තර දජ ස්වාමීන් වහන්සේද යන දෙනම දේවගොඩ ස්ථානයට පැමිණියහ. ලොකු ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධ සියලු තොරතුරු විමසා ඒ ඇරයුම් භාරගෙන උන්වහන්සේලා පිටත් කළහ. පසුව අනෙක් ස්වාමීන් වහන්සේලාගේද අදහස් අනුව මා කැඳවා මෙහාටත් උපසම්පදාව ලබාගන්ට නරකදැයි මගෙන් විමසූහ. මම කැමැත්ත ප්‍රකාශ කළෙමි. උපසම්පදා කර්මයට අවශ්‍ය දේ සැපයීම පහසුවෙන් සිදුවිය. ගරු කළුතර පේමරත්න ස්වාමීන් වහන්සේත් මේ සඳහා එකතු කොටගෙන නියමිත දිනේ වර්ෂ 1922 ජුලි 4 වන අඟහරුවාදා සවස කොළඹ තොට පිහිටි ස්ථානයේ තොට ළඟ ළඟා වූමු. එහි සංඝයා බොහෝ වූහ. උදකුක්කේප සීමාව සඳහා ලොකු පාරුවක් සකසාගෙන ලදුව එහි දක්නට ලැබිනි. මෙහි සංවිධායකයෝ මෙහි මුලින්ම සඳහන් කළ දෙනමය ගරු ශාස්ත්‍ර වෙල්ලියේ උපසේන මාහිමියෝ උපාධ්‍ය තනතුරේ වැඩ සිටියහ. උන්වහන්සේ එදා එහි වැඩියේ වැටීමකින් හටගත් තුවාලයකින් පෙළමිනි. හිඳ ගැනීමට නොහැකි තත්වයකිනි ඒ තුවාලයේ පීඩා වූයේ. ඒ නුපුරුදු උපසම්පදාවද ලැබගෙන බලවත් සතුටක් අත්පත් කරගත් සේ සලකන්නට ඇත. එහි වූ හැම හිමි නමක්ම ඉතා පිරිසිදු උපසම්පදා කර්මයක් කරගන්නා ලදැයි සතුටු වූහ. එහි එක්තරා අඩුපාඩුවක් සැලකීමෙන් දෝ අපේ ගරු කළුතර පේමරත්න ස්වාමීන් වහන්සේ පසු කලක මා දලහි කර්මයකට යොමු කරන්නට උත්සාහයක් ගත්තද මම එයට කැමැත්ත නොදැක්වීමි. එහෙත් පසු කලකදී එය ඉබේටම සිදුවිය. උපසම්පදා කර්මයෙන් පසු අප තුන් නම පැමිණියේ කොල්ලුපිටියේ ධර්ම කීර්තියාරාමයට. එදා එහි සංඝ දක්ෂිණාමය පින්කමකි. අපි එයටද සහභාගි වී දුම්රියෙන් අන්තිම දුම්රිය පොළට පැමිණියෙමු. ඒ කාලයේ අලුත්ගම මතුගම අතර ගමනාගමනයට තිබුණේ පොඩි බස් රථයකි. එයින් ගමන් කිරීමේ අදහසින් එහි ළඟා වූ අපට නොයෙක් විදියේ ගැහැට විඳින්නට සිදුවිය. වරක් බසෙහි නැගගත් අපි යලිත් බිමට බස්සන ලද්දෙමු. ඉතා චිත්ත වේදනාවකින් යලිත් ඔවුන්ගේ කැමැත්ත පිට එහි නැගීගෙන ඉතා අමාරුවෙන් පහේ කණුව නන්දියට සේන්දූ නෙමු. ආශ්චර්යයකි, එහිදී බස්රියෙන් බැස්ස අපට දකින්න ලැබුණේ විසිතුරු විශාල මල් පෙරහරකි. උපසම්පදාව ලබාගෙන එන මා සඳහා හමුරුගල සෝමපාල භික්ෂුවරයන් විසින් මෙය සංවිධානය කරන ලද බව පසුව දැනගතිමි. මා සමග එකට වැඩ කළ මට වඩා දෙතුන් වසරකට වැඩිමහලු විපස්සී යතිවරයන් අමතක කොට මෙසේ මා තනිවම උපසපන් කරවා ගැනීමට මේ ස්වාමීන් වහන්සේලාත් එය ලබා ගැනීමට මාත් මෙතරම් ඉක්මන් කමක් පල කළේ කවර හෙයින්දැයි මට හිතාගත නොහැකි විය. විපස්සී යතිවරයෝ හොඳ පිනැතියකි. සුහදකම් දෙදරවා නොගත්තෙකි. එබඳු මගේ සහෝදරයා හට නොදන්වා රහසේම වාගේ මේ උපසම්පදා මෙසේ කර ගැනීම ගැන පසුව මාසිතේ මකුගතියක් පහළ වූ බව මට මතක තිබේ. උපසම්පදාව ලැබීමෙන් පසු මාගේ හිස පිට ලොකු බරක් පැටවූ සැටියක් මට වැටහි ගියේය. කළුතර හිමියන්ගේ ආදර්ශ නැමැති මුහුදේ කිමි දෙමින් අනගි අවවාද නැමැති රුවන් කැටි කරගනිමින් හොඳ පිරිසිදු චරිතයක් රැක ගැනීමට උත්සාහ කළෙමි. සෝමපාල භික්ෂුවරයන්ගේ ඇසුරද මාගේ ජීවිතයට ඉතා සාර්ථක ප්‍රතිඵල සැලසූ බව කිව යුතුය. අපටත් සසුනටත් හිතති මේ අය පසු කලෙක අසනීපයක් නිසා ගිහි වූ බව දැන ගතිමි. අපේ කුඩා කාලයේ වැඩ සිටි ලොකු ස්වාමීන් වහන්සේලා තුළ ගුණ රුචිකත්වය හොඳට තිබුණේය. හමු වූ තැන්වලදී ගුණධර්ම වර්ධනයට උපකාරවන කතාම පැවැත්වූ බව මතකය. පැවිදි වූ තැන් පටන් ශීලය පිරිසිදුව රැකීමේ දැඩි කැමැත්ත සිතෙහි තදින් බලපෑවේය. ඒ පිරිසිදු හොඳ හිතට පටහැනිව පැරණි මනෝමය පරිචිති අනුව අසම්පූර්ණ සිතකින් නොයෙක් විට මා තුළ වැරදි හටගත්තේය. සීල සංවරයෙන් සම්පූර්ණ වූ විගසම මම සීලය සිහිකොට ප්‍රීතිය භුක්ති විඳීමට පුරුදු වී සිටියෙමි. මෙම ස්වභාවය බොහෝ කලක් සිතේ බලපැවැත්වීය. මේ නිසාම මාගේ ප්‍රමාදයත් අප්‍රමාදයත් යන දෙක සටහන් වන සැටි මට වටහෙයි.